මොකද මේ දැන් මේ නැති වරනේ බොහොම තීරණාත්මක මැතිවරණ කියලා. අර සජිත් කියන දාස් ආත්මය කියලා අර කාලේ අමුතු එකක් නෑ. දැන් මේ නුතු මිනිස්සු UMP එක වට ගුණ වෙලා ඉන්නේ. නමුත් ඔයාට තත්ීමක් කරගත්ත තීරණ මොඩකමක් කරගන්නවා. එච්චරයි මට කියන්න පුළුවන්.